ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සදහවත් වස්නවන්ත පිනතුනි ආචාර්ය සරත්ගුණ පරමාත්මා වටින නෝනා ડોક્ટર වෝල්ටර් ගැස්ලි මහත්මයා අයසා ගැස්ලි නෝනා මහත්මිය ડોક્ટર ලක්ෂ්මන් මාකන්දර මහත්මයා නෝනා මහත්මිය ඔබ හැම දෙනෙක්ම න්‍යාස්ථානයේදී ඊටම වටිනා ආශිර්වාදාත්මක කෘතවේදී පින්කම සිදු කරපු අවස්ථාව මේ ආශිර්වාදයේ බලාපොරොත්තු වන්නේ සෙප්පිරි සජහනාතන ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන්නට පින්කමන සහභාගී වුණු ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන ගමන් නිමලා උරුමුඹර ආදරණීය මෑණියන් ඇතුළු ඒ වගේම තමන්ගේ සහෝදරිය තමරා මහත්මිය ප්‍රසන්න සහෝදරිය ඇතුළු ඒ වගේම කීප පුතුණුවන් ශරණී දුව ඇතුළු ඒ හැම දෙනාටම ආශිර්වාද පිණිස සෙප්පිරි දේශනා කරන බලාපොරොත්තු වන්නේ Friends, in the Dhamma, now we once are going to chant, bless upon you, chanting very special blessing discourses uttered by the Supreme Buddha. At this moment, we chant the very special discourse, Metta Sutta, the Karaniyametta Sutta. Karaniyametta Sutta explains the importance of practicing loving kindness meditation and also Buddhist ethics on the Dhamma. At the same time, we chant the qualities of the Triple Gem, the Buddha, Dhamma, and Sangha. By the power of the Triple Gem, qualities of the Buddha, Dhamma, and Sangha, may you be well, happy, and peaceful. May no harm come to you, may no problems come to you, may no difficulties come to you, may your all righteous wishes make with success by the power of the Triple Gem and the teachings of the Buddha. With that intention, we monks are going to chant special blessing discourses uttered by the Blessed One. With that intention, please listen to chanting. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā Namo tassa bhagavato arahato sammā sambuddhassa iti piso bhagavā arahaṃ sammā sambuddhassa viññācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sārati santā deva බුද්ධ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ඒහි පච්චිකෝ ඕපනයිකෝ පංචන්තං විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි යත්ත පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති දේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්දයං දේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්දයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං යං කිංචි බින්තං ඉදවා රතනං පනීතං නෝ සමන්නත්ථේ තථාගතේන ඉදං තිබුන්දේ රතනං ඒතේන සංචේන සුවන්ති හෝතු පයං විරාගං අමතං පනීදං යදංජම සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචේ ඉදම්පි ධම්මේ රතනම් ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නන්ති සම්භවං ආයතිකේ භවස්මින් තේ කීන බීජා අභිරුල්හිච්ඡන්දා නිම්බන්ති නේරායතායම් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු ඒතේන සංච වංජේන දුංකා ූප සමෙන්තුතේ ඒතේන සංච වංජේන භයා ූප සමෙන්තුතේ ඒතේන සංච සමෙන්තුතේ කරණීය මත්ත කුසලේන පදං අභිසමෙන්ච සංකෝ වුජෝජ සෝජෝච සුවචෝචංස මුදු අනතිමානී සන්තුන්ස කෝච සුභරෝච අම්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ පුරේ සුවනනු කින්තු නච ගුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේම්පවදීයෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තායේ කේති පාන භූතන්ති තසාවාතාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා දෙන්ඩාවායේව අන්දෙන්ඩායේච දූරේ වසන්ති අබිදූරේ බෝතාවා සම්බවේසිවා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කන්ත දිනංකංති ව්‍යාරෝසනාපටිද සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතායතානියං කුන්තං ඒක පුන්ත මනුරක්කේ ඒවංති සම්බවෝතේ සෝමාන සම්භාවය අපරිමානං නෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවය අපරිමානං නුන්දං අදෝච කිරියංච අසම්බාදං අසපන්තං තෙක්ඨං චරං නිසින්නෝ වාසයානෝ යාවතංස විගත බින්දෝ ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්ම මේතං දෙට්ටෙන්ච අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේ සොවිනෙය නහි ජාතු ගම්බසෙයං පුනරේතේ ඒතේන සංච වඤ්ඤේන දුක්ඛෝප සමෙන්තුතේ ඒතේන සංච වඤ්ඤේන භයෝප සමෙන්තුතේ ඒතේන සංච වඤ්ඤේන රෝගෝප සමෙන්තුතේ තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකයිතෝ දීපං කරෝ ජ්‍යොතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝධීරෝ වන්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදන්සි ජනුන්තමෝ පදුමෝ ලෝකමුඤ්ඤතු නාරදෝ වරසාරති පදුමුන්තරෝ සන්තසාරෝ සුමේධෝ අග්ගපුංගලෝ සුජාතෝ සම්බලෝකං ගෝපිය දන්සි නරාසභෝ අත්ත දස්සේ කාරුණිකෝ සමෝනු දෝසින්දන්තෝ අසමෝ ලෝකේ තින්සෝ වරද සංවරෝ පුන්සෝ වරද සංවුත්‍රෝ විපංසේච අනුපමෝ සිකේ සම්බහිතෝ සන්දාවෙන්ස බෝසුකනෝ අකු සන්දෝ සන්තවා හෝකෝනා කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සංඛ පුංගවෝතේ සංසංචේන සීලේන පන්තිමෙන්ත බලේන චේතේ පිත්වං මනුරක්කන්තු ආරෝගේන සුකේන චාසී සම්බීතියෝ නිවජ්ජන්තු විනංසතු මාතේ වත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභවේන සදා සන්ති භවන්තු තේ හොඳයි පින්නතුනි සාදුකාරයක් පවත්වන්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සදහවත් වාචනවන්ත පින්නතුනි ආචාර්ය සරත් ගුණපාල මහත්මයාගේ නිවසේදී අද දින ඉතාම වටිනා කෘතවේදී දානමකින් අමසෙන කරලා නිවාඩුපත් වෙච්ච අවස්ථාව මීට වසර දෙකකට කලින් මිය ගිය දයාබර මෞතුමිය ප්‍රඥාවති මාතාව සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ උතුම් පින්කම සිද්ධ කළේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මියගිය ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගිය ඥාතීන් තුළ තිබුණා වූ ගුණයාපත්තම් ගති ගුණ හොඳට සිහිපත් කරගන්නේ කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ දෙමව්පියන් ළඟ තිබෙච්ච ගති ගුණ ගුණාංග හොඳට සිහිපත් කරගන්නේ කියලා. එතකොට ඒ අයගෙන ලොකු ගෞරවයක් අපට හට ගන්නවා. ඒ වගේම ඒ අයගෙන් තමන්ට වෙච්ච සේවය ගැන සිහිපත් කරන්න. එතකොට ලොකු කෘතඥතාවයක් කරුණාවක් ඇති වෙනවා. අනේ සිතිවිල සහිතවයි අප මියගේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කළ යුත්තේ. විශේෂයෙන්ම දරුවන් තීර්ථයටපත් වෙනකොට ලෝකම් ප්‍රකට වෙනකොට ඇතැමිට දෙමෝපියන් සැඟවිලා යනවා. දෙමෝපියන්ගේ ගුණ යටපත් වෙනවා. දරුවන්ගේ කීර්තිය නිසා දෙමෝපියෝ ඇතැමිට බොහෝම අර රාත්‍රී කාලයේ කලන්නදරියන් වගේ සැඟවිලා යනවා. නමුත් ගුණවත් දෙමෝපියන් නිතර තමන්ගේ දෙමෝපියන් ඉස්මතු කරනවා. ඒකට හේතුව තමයි ඒ දෙමෝපියන් නිසා තමයි අද අප මේ ලෝකේ මේ වගේ සේවයන් කරමින් ඉන්නේ. අදට ලෝකේ ඉන්න ඉහළ මට්ටමේ අය ගුණවත් අය ඇතැමිට රාජ්‍ය නායකයන් තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකනවා. ඇතැම් විට තමන්ගේ රාජකාරියට යන කලින් අම්ම නාවලා අම්මට කන්න දීලා අතින්ම කවලා එහෙම කරන අය අදටත් ලෝකේ රාජ්‍ය නායකයන් වශයෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි ඒ අය දන්නවා අම්මට තාත්තට කලකන එක තමන්ට ලොකු ආශිර්වාදයක්. ඒක කලුණ සැලකීමක් විතරක් නෙවෙයි. අම්ම තාත්ත දෙන්න දකින්න ඉඳීම එයට උපස්ථාන කිරීම එයට සැලකීම අපේ ජීවිත ලොකු ආශිර්වාදයක්. ඒ වගේම දෙමෝපියන් අපි එයට උදව් කරනකොට ඒ අපිට ලොකු ආශිර්වාදයක් කරනවා. ජීවත් ඉගෙන කාලයට සලකන විතරක් නෙවෙයි මියගියන් පස්සේ කලින් කලට පින් අනුමෝදන් කිරීම ඒ මියගිය දෙමෝපියන්ගේ ආශිර්වාදය ලබා ගන්න හේතුවක් වෙනවා. ඉතින් මම හිතන්නේ අද මේ සිහිපත් කරන ප්‍රඥාවති ආදරණීය මෞතුමිය ගැන හිතනකොට සරත්ගුණපාල මහත්මයාට තමන්ගේ අම්මගේ ගුණ වාසීපත් කරගන්න පුළුවන්. මම හිතන්නේ යම සුවිශේෂ කෙනෙක්. එකන්තයෙන් ඔබට අම්ම වුණා විතරක් නෙවෙයි. ඔබට ගුරුවරියක් වුණා. පාසලේදී ඉගෙනනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවක් ඉගෙන ගන්න මම හිතන්නේ අම්ම ලොකුම අගපෙන්වීමක් කළා. විද්‍යාව විෂයත් ඔබට ඉගෙනනවා. මම හිතන්නේ මේ සියල්ලම එකට කැටි වෙන එක බොහොම දුර්ලභ දෙයක්. අපි සැලකන්නේ අපේ අම තාත්තා ගෙදර මූලික ආචාරවරු විදිහට සැලකන්නේ, නිවසේහි ආචාරවරයා විදිහට අම සැලකන්නේ. නමුත් මේ අම්මා නිවසේදී ගුරුවරිය වුණාට නෙවෙයි පාසලේදී ගුරුවරිය වුණා. ඒක සුවිශේෂී කාරණයක්. ඒ නිසා සරත් ගුණපාල මහත්මයාට ජීවිත ලොකු දිග ගමනක් යන්නට අම ලොකු මඟ පෙන්වීමක් කළා. ඒ තරම්නේ අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කළා. අම බලාපොරොත්තු නා ඔබ හොඳ දැනට යයි කියලා, හොඳ ඉගෙන ගනී කියලා. ඒ බලාපොරොත්තු ඔබ ඉෂ්ට කළා. ඒ තරම් නෙවෙයි, අම බලාපොරොත්තු නාට වඩා ඔබ ඉහළට ගියා. මට මතකයි එක්තරා සාකච්ඡාවකදී අම කියනවා, පුතා ගැන අම මොකද හිතන්නේ කියලා අහනවා. අම කියනවා, මම හිතුව දරුවෝ හොඳට ඉගෙන ගනී කියලා, මගේ පුතා හොඳට ඉගෙන ගනී කියලා. හැබැයි මම හිතුවේ නැහැ මෙච්චර දුර යයි කියලා, මෙච්චර දුරක් යයි කියලා මම හිතුවේ නැහැ කියලා. මං හිතන්නේ ඒක සුවිශේෂ දෙයක්. අම තාත්ත බලාපොරොත්තු වෙන අපේ හොඳට ඉගෙන ගනී කියලා. නමුත් මේ අම්මා බලාපොරොත්තු වුණාට වඩා දුරක් ඔබ ගියා. ඒක මං හිතන්නේ අම්මට ලොකු ගෞරවයක්, ආශිර්වාදයක්, සතුටක්. අම්මට විතරක් නෙවෙයි ඔබ ඉගෙනගත්තු පාසලට ගෞරවයක්, ඔබ උපන් මාතෘභූමියට ඒක ගෞරවයක්, අභිමානයක්. මං හිතන්නේ සියල්ලක්ම ඔබ ඔබේ අම්මට තාත්තට ලබා දීලා තියෙනවා. ඔබ ඉගෙනගත්තු පාසලට ඒ ගෞරවය ලබා දීලා තියෙනවා. ඔබ උපන් මාතෘභූමියට ඒ ගෞරවය ලබා දීලා තියෙනවා. මේක තමයි අප විසින් කළ යුතු දේ. අන්නේ ගමන යද්දී එකකින් අපි මේ ජීවිත කාලයේ සාර්ථක වෙන වගේම අපි අම තාත්තා අපෙන් තවදයක් බලාපොරොත්තු වෙනවා. අපි ගොඩක් කාලේ අපි පොළවේ පය ගහන කලින් අපි වඩාගෙන ඉන්නකොටම අපේ අම්මා අපේ සිරිත අත් දෙක එකතු කරලා පින් වහන්සේ නමක් දැක්කාම පුතේ බුදු සාදු කියන්න, ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කාම සාදු කියන්න කියලා මේ බුද්ධ ධම්ම සංඝයෙන් දරුවනේ ආශිර්වාදය රැකවරණය අපිට ලබා දෙනවා. ඒ ලබා දෙන කුමන සඳහාද? එය දන්නවා මේ ලෝකයේ තියෙන වටිනාම රත්නයන් තමයි බුද්ධ ධම්ම සංඝයෙන් මේ දරුවන. මේ දරුවන් සරණ ගියෝදින් තමයි සැබෑවසම අපට දුක නිදහසෙන් පුළුවන්කම තියෙන්නේ. මේ දරුවන් සරණ ගියොත් තමයි අපට මානසික වෙන දුක් පීඩා වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා අපේ අම තාත්තා බලාපොරොත්තු වෙනවා අපි අධ්‍යාපනයේ වෘත්තීය මට්ටමේ ඉහළට යන විතරක් නෙවෙයි අපි සතුටෙන් ඉන්නවා දකිනට අම තාත්තා කැමතියි. අන්නේ සතුටෙන් ඉන්න නම් මොකද කරන්නට ඕනේ? අපි හිත පිරිසිදු කරගන්නට ඕනේ. හිතේ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ මෙන්න මේ දේවල් අපි හැකිතාක් දුරට ධර්මානුකූලව අඩු කරගෙන පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව මෙන්න මේ කරුණු ඉහෙරටම අපි දිනු කරගන්නට ඕනේ. අන්න ඒ සඳහායි අපි අම්ම තාත්තා දෙන්නා මේ තෙරුවන අපිට ලබා දුන්නේ. අන්නේ තෙරුවනේ ආශිර්වාදය, ආදර්ශය සහ මඟ පෙන්වීම අපේ ජීවිතේට සැබෑලෙසම ලැබුණොත් අපි ඇත්තටම උදව් කරන්නේ, සතුරු කරන්නේ අපේ මේ ආත්මභාවය අම තාත්තා විතරක් නෙවෙයි. මේක ඉතාම වැදගත් කාරණයක්. බෞද්ධ සාහිත්‍ය පුරාම ත්‍රිපිටකයේ පුරාම වෙන කතා වලින් පේනවා හොඳට සිල්වත්ක ගුණවත් ධර්මානුකූල යම් කෙනෙක් කියනවා නම් ඒ තැනැත්තාගේ මේ ජීවිතය අම තාත්තා විතරක් නෙවෙයි මේක කලින් ආත්මභාවය අමල තාත්තලා සතුට වෙනවා කියලා. ඒ තරම්ම මේ දෝ දරු මව්පිය සම්බන්ධතා තියෙනවා. ඇතැම් විට අපට කල්ප ගානකට කලින් අපේ යම්මල තාත්තලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නේ. අපි සිල්වන්ත වෙනකොට, අපි ගුණවත් වෙනකොට, අපි දුකේ නිදහස් වෙනකොට එයා තාමත් කියන අනේ මගේ පුතා, මගේ දුව කියලා එයා සතුට වෙනවා. ඇතැම් විට මේ ආත්මභාවය යම තාත්තා ජීවත් වෙනවා. මේක කලින් ආත්මභාවල කියනවා අන්න මගේ පුතා, මගේ දුව කියලා එයා සතුට වෙනවා. ඒ නිසා බුදුදහම තුළින් අපට මඟ පෙන්වන්නේ මේ ආත්මභාවයේ අම තාත්තා සතුටු කිරීම විතරක් නෙවෙයි, කල්ප ගානකට කලින් හිටි අම්මල තාත්තලත් සතුටු කරවන මාර්ගය. ඇයි ඒ හේතුව? අපට උදව් කරලා තියෙන මේ ආත්මභාවයේ අම තාත්තා විතරක් නෙවෙයි, අපට මීට කලින් ආත්මභාවන අම්මල තාත්තලත් පින්කම් කරන්න උදව් කරලා තියෙනවා, අපට හිත පිරිසුදු කරන්න උදව් කරලා තියෙනවා. එහෙම නොවුනනම් ඇතැම් විට අද මේ පේන දක්ෂතාවයන් ටික අපට පෙන්වන්නේ නැහැ. ඇයි ඒක හේතුව? අපි මේ ආත්මභාවයේ අම්මගේ කුසේ පිළිසින ගන්නකොට ඒ පිළිසිනගත්තු විඥානේ දුර්වල විඥානයක් වුණා නම් උපතින්ම මන්දබුද්ධික වෙන්න විඥානයක් නම් මව කුසේ වැටගත්තේ, උපතින්ම අන්ධ වෙන්න තිබිච්ච විඥානයක් නම් මව කුසේ වැටගත්තේ, උපතින්ම අංග විකල වෙන්න සුදුසු විඥානයක් නම් මව කුසේ වැටගත්තේ. ඇතැම් විට අපේ අම තාත්තා කොච්චර ගුණවත් වුණත්

Buddha has explained in many places these higher qualities. The more we go forward on these higher qualities, the more we reduce negative thoughts from our mind, and also we achieve the real happiness, which is the main purpose of everyone who was born in this world. For that, I wish you all the best. By the power of this spiritual energy, may you be well, happy and peaceful. Especially, may your departed relatives, especially your beloved mom, Mrs. Prajnavati, who passed away 2 years ago, and your beloved relatives, especially Mr. P.D. Gunapala and Sugathadasa Udukumbara and other relatives who passed away, may they receive this spiritual energy, may they develop their spiritual energy, and may they receive blissful lives. Finally, may they attain the final bliss of liberation. With that intention, let's share these merits with your departed relatives, reciting the Gatha. Idam me nyate nam ho to sukhita hontu nyate. Idam me nyate nam ho to sukhita hontu nyate. Idam me nyate nam ho to sukhita hontu nyate. හොඳයි, ඒ වගේම මේ රැස් කරගත් සියලු පින් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු පින්තුන් හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සැලසේවා. ඒ පින්වල ආනිසංසයෙන් දෙවියන් විසින් ඔබව රැකෙත්වා. විශේෂයෙන් නිමල අවුරු කුඹර ආදරණීය මෑණියන්, ඒ වගේම තමරා ආදරණීය සහෝදරිය, ඒ වගේම ප්‍රසන්න මහත්මා, ඒ වගේම තමගේ ආදරණීය දරුවන්, කීර්තිතුන් වහන්සේ, ශාලිනී දුව ඇතුළු පින්කමට සහභාගී වුණ ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණය ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගං පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගං මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හඳයි පින්තුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද සරත් ගුණපාල මහත්මයාගේ ඒ වගේම වජිර නොනගේ නිවසේ මේ ලස්සන පින්කමක් සිදු කරපු අවස්ථාව ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන මේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ට ආරාධනා කරලා එයගේ සහභාගීත්වයෙන් ඒකත් තින් අඩන විදිහට ලස්සන පින්කමක් මේ සිදු කළේ. ඉතින් වජිර නෝන බොහොම රසවත් ආහාර සූදානම් කරලා තින් ගමක දෙන දානයක් වගේ, ලොකු දානයක් වගේ බොහොම ලස්සනට හැම දෙයක්ම මනාව අලංකාරවත්ව සිදු කළ තිබුණා. ඉතින් අපි ඔබතුමියට ආශිර්වාද කරනවා. පින්කමට සහභාගී වුණ හැමදෙනාම දානෝප කරන සකස් කරගෙන පින්කමට සහභාගී වෙලා ඔබේ දෑතින්ම දානය පූජා කළා. ඉතින් හැමදෙනෙක්ම කල්පනා කරන්න, ඔබේම නිවසේහි ඔබේම අම්මා තාත්තා වෙනුවෙන්, ඔබේම මියගේ ඥාතීන් වෙනුවෙන් කරපු පින්කමක් හේතුලා හැම දිනෙකම සතුටු සිතින් පින් අනුමෝදන් වන්නට හැම දිනාටම පුළුවන් විදිහේ ලස්සන පින්කමක් මේ සිදු කළේ. ඒ නිසා හැම දිනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, නිරුක් නිරෝගී සම්පත් සැලසේවා, ජීවත් වෙන කාලයෙහි සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු හැමදෙනාටම තෙරුවන් සරණයි.